අපි CSM එකට සුමානයක් දුන්නා. අපි බැංක් ගැරන්ටි එකකුත් ඉල්ලුවා, අන්කන්ඩිෂනල් බැංක් ගැරන්ටි එකක්. 4 වෙනිදා 12ට ඉස්සෙල්ලා අපිට ඒකත් ඕන කියලා. ඒක අපිට ආවෙත් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ඉදිරිණය කරේ අපි රූපවාහිනියට මේ කොන්ට්‍රැක්ට් එක දෙනවා.